විශේෂයෙන්ම පෞගී කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා මගහැරීම සහ මේ ඉල්ලීම් වලට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් අද අපි කළුබෝවිල රෝහලේ සහ කාසල් රෝහලේ මේ වේලාවදී පැය 4ක් මේ වෙනකොට ප්‍රයත්නක් කරා. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා අමාත්‍යවරයාගේ පැත්තෙන් අවධානය යොමු වෙලා සාකච්ඡාවක් ලබා දෙලා ප්‍රශ්න විසඳයි කියලා. හෙට අපි ප්‍රධාන රටේ ප්‍රධාන රෝහලේ 10ක මේ වේලාවදී ක්‍රියාත්මක කරන පැය 4ක්. ඒ වගේම බදාදා ශ්‍රී ලංකා ජාතික රෝහල ඇතුළු තවත් රෝහල් ගණනාවක වැඩවචනයක් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයට පාගමනක් යන දාගෙන තියෙනවා. අපි අමාත්‍යවරයාට කියනවා මේ ප්‍රශ්න විශේෂයෙන්ම 6000 සහයකට ලබා දීම, රුපියල් 3000 විශේෂ දීමනාව සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල ලබා දීම කියන ඉල්ලීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 10ට වහාම පිළිතුරු ලබා දෙන්න. එහෙම නැත්නම් මීට වඩා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට අපි යන්න සිද්ධ වෙනවා.